කිරියල්ල ඇමතුමා කිව්වා අපි අපේක්ෂා කරන්නේ විදේශීය ප්‍රාග්ධනය අවශ්‍ය ප්‍රමාණයට මේ රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා. ඒ සඳහා සමාජ ප්‍රතිසංස්කරණත් ඕන. නමුත් අපි අහන්න කැමති කවුද විදේශීය ප්‍රාග්ධනය කොහෙන්ද අපි ගේන්නේ? අද බටහිර රටවල් කෙරෙහි තවා තියෙන විශ්වාසය මේ ආණ්ඩුව අද ඇමරිකා එක්සත් ජනපදයක් ජපානයක් ලොකුම ණයකරුවන් වෙලා තිබෙනවා. ඒ රටේ ආර්ථික ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අද චීනය තමයි විදේශ ආයෝජනයේ දෙවන්ත බලවතා චීනය පිළිබඳ සතුරු ආකල්ප දරනකොට එනිසා එවැනි ලෝක දෘෂ්ටියකින් නැතුව එවැනි ලෝක දැක්මක් නැතුව සකස් කරපු අයව විශ්වාස කරලා තිබෙන්නේ ජාවාරංකාර ප්‍රාග්ධනය කෙරෙහි විතරයි.